හැමදෙනාටම තෙරුවන් සරණයි. හැමදෙනාමත්ම ඉතාමත්ම ගෞරවයෙන් අපි අද දවසේදී සතියේ ඉරිදා දිනයන්නේ ලංකාවේ වෙලාවෙන් උදෑසන 5:00 පටන් ගන්න සජීවී ධර්ම සාකච්ඡාවට එකතු වෙනවා. ශ්‍රවණට සිසිල්සු දහම් ප්‍රචාරක සේවාව ඔස්සේ මීට වසර 15කට අධික කාලයකට ඉස්සෙල්ලා මම හිතන්නේ පටන් ගත්ත වැඩසටහනයිනේ. ඉතින් ඒ වැඩසටහන අපේ ආරම්භක සජීවී වැඩසටහන ඇතුළත ආරම්භ කරපු දේ සාකච්ඡාව. ඉතින් අපි අත්පාවුදුටත් කරනවා මේ කල්යාණ මිත්‍රයන්ගේ සහභාගීත්වයේ හේතුවෙන්. ඉතින් හැමදෙනාටම බොහොම පින්. ඉතින් අද දවසේදී අපි වැඩසටහන ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් අපි අද දවසේ වැඩසටහන සඳහා තෝරා ගන්නා වූ සූත්‍ර දේශනාව කුමක්ද කියලා ප්‍රතිපද වී සඳහන් වුණා. බොහෝ අය දකින් නැති. ඉතින් අද දවසේ වැඩසටහන ආරම්භ කිරීම සඳහා මම ඉතාම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා සත්‍යතුමාට අපිට මේ සූත්‍ර දේශනාව පැහැදිලි කර දෙන්න. ඉන් අනතුරුව අපි ධර්ම සාකච්ඡාවකට සිලිමින් තෙරුවන් සරණයි. සම්මා සම්බුත් සරණයි. අපි ඉතාම ගෞරවයෙන් එලෙසින්ම අතිශයින්ම කෘතඥතා වූව අපි සාසුන් වහන්සේට, තථාගතයන් වහන්සේට, සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපි නමස්කාර කරමු. ප්‍රතිපාද කරමු කෝටි ප්‍රකෝටි වාරයක්. අද සීල සම්පන්න සුද්ධ කියවන්න තියෙන්නේ, ඉගෙන ගන්න තියෙන අපි කාලත් කියවන්නා දැතුරෝ ටිකේ නිති උත්තක පාලියේ සඳහන් වන සූත්‍රයක් කුද්දක නිකායි. අර අනිත් සූත්‍ර ධර්ම වලට දැන් ත්‍රිපිටකයේ තියෙන සමහර සූත්‍ර ධර්ම තියෙනවා. ඒවම් මේ සුතං කියලා ආනන්ද හාමුදුරුවෝ කියනවා. මේ මාත මෙන්න මේ මහත්ත ලැබුණා සාවත්තියන් හරි රාජගරේ විහෙලති වේදමණේ කලන්ද කිලිපා අපේ එහෙම කොහොම හරි නැත්තම් කපිලවත් විහෙලති මහාවනේ කියලා එහෙම ඒ තැන කියනවා. ඉති උද්දක පාලියේ ඉති උද්දක කියලා කියන මෙන්න මෙහෙම කියවන්න ලැබුණු දෙයක් පුංචි දෙයක් කියලා කතාව තමයි ඉති උද්දක කියලා කියන්නේ. ඒක පටන් ගන්නෙ උත්තං ඉප්පේතම් භගවතා උත්තං අරහත. මෙන්න මේක තථාගත භාග්‍යතුන් වහන්සේ විසින් කියන ලද්දක්. මේක අරහත්තුන් වහන්සේ විසින් කියන ලද්දක්. මේ සුතං කියලා කියන ලද්දක් කියලා මම අහලා තියෙනවා කියලා කියනවා. තන්තිේතං භගවතා මේ කාරණේ භාග්‍යතුන් වහන්සේ විසින් කියන ලද්ද දෙයක් උත්තං අරහතාති මේ සුතං. ඒ අරහතන් අහරතු භාග්‍යතුන් වහන්සේ කිව්වා කියලා මම අහලා තියෙනවා. ඔන්න සූත්‍ර ධර්ම පටන් ගන්නෙ යේතේ භික්ඛවේ භික්ඛූ සීල සම්පන්න භික්ෂුර්මි කවුරුන් හෝ සත්‍යාබෝධය සඳහා මුළු ජීවිතයම කැප කරපු සීල සම්පන්න වූ අප සීල සම්පන්න කියනකොට දැනගන්න මොකක්ද කියලා. මොකද ආචාර ධර්ම පිළිවෙලක් තියෙනවා. තමන් බාරගත්ත ඉහළ සීලයන් තියෙන සාමාන්‍ය සීලයක් වඩා සමාධි සම්පන්න සමාධිය කියන එක ලං කරගෙන ඉන්නවා. ප්‍රඥා සම්පන්න ප්‍රඥාව කියන එක පරිපූර්ණකේ යුක්තයි. අන්න සිය පරිපූර්ණ වෙන්න පුළුවන් නම් පරිපූර්ණයි. විමුක්ති සම්පන්න විමුක්ති කියන එක නිදහස කියන එක රස විඳලා තියෙනවා. ඒකත් එක්ක යුක්තයි. නිදහස දන්නවා මොකක්ද කියලා. සක්කායදිට්ඨි නිදහස සීල සාමෘතයන් වලට එක එක ක්‍රම වලට ඇදීමේ තියෙන අයින් වීමේ තියෙන ඒවට ලං නොවීමේ තියෙන ගතිය තියෙනවා. ඊළඟට තථාගත ධර්මය ගැන මේක විමුක්ති මාර්ගය කියලා දැනගන්නවා. ඒ වගේ ඥාන විමුක්ති සම්පන්න එතන එහා ගන්නත් ඒවා විමුක්ති ඥාන දර්ශන සම්පන්න. මම මේකෙන් නිදහස් නේද කියලා ප්‍රතිවේක්ෂා ඥානය තියෙනවා. එහෙම තියෙන ඇත්ත විමුක්ති ඥාන දර්ශන. පස්සේ එතන ඉන්න ධර්ම කල්යාණ මිත්‍රයා සා මිතුරියා හේතු උසරි විස්තර කරයි වහන්සේ. ඕවාදක ඒ දැනගත විතරක් නෙවෙයි සමහර දින ඕවාදක කියලා දෙනවා ඒ. ආදරේ කියන මෙහෙම කරමු නේද කියලා. එහෙම කියලා දෙන ඇතු. විඤ්ඤාපක. ඒකත් මේ උපදෙස් දෙන්න දක්ෂයි. සක්ෂන් කියලා දෙන්න දන්නවා විඤ්ඤාපක කියන්නේ අදන්නා මේම කියොත් මෙහෙම වෙලා. මොකද එයා කිවිල්ල තියෙනවා. එහෙම මේ අහන්නේ මිරිස්සල තර තියෙනවා සීනිවල ස්ටෙන්ඩර් තියෙනවා කියන අපි දන්නවා වගේ ඒත් දන්න මේකින් කියොත් වරදිනවා මේකින් කියොත් හරියනවා ඔයාට මෙහෙම වෙන්න ඉඩ තියෙනවා කියලා කියන්න දක්ෂයි කියලා විඤ්ඤාපකයි clever in instructions සංදක්ෂක කියලා දෙන්න සත්‍යාවෝදේ කරගත් උපෝත් සමහර කියලා දෙන්න බැරි වෙන්න පුළුවන්. මෙතන බුදුහාම කියන මේ කට්ටිය කියලා දෙන්නත් දක්ෂෝ. මේක පෙන්නවා. මෙන්න මෙහෙම දැන් අර සූත්‍රේ මේ සූත්‍රේ කිව්වා කියන එක නෙවෙයි. මේ මාර්ගයේදී දැන් මෙහෙම කියොත් මෙහෙම වෙනවා නේද? ඔයාට පුළුවන් ද මේ නිස්සනතන අල්ලා ගන්න? ඔයා බැඳිලා ඉන්න තැන අල්ලා ගන්න පුළුවන් ද? ඔයාගේ මනස ආරවට්ටන තැන අල්ලා ගන්න පුළුවන් ද? සත්‍යාභූතීති කරුණා මෛත්‍රී තියනවා නේද? සත්‍යාභූතීති කෘතඥතාවයේ ගුණයක් ඇති වෙනවා නේද කියලා ඒව පෙන්වන්න පුළුවන් ඒව මගේ හරි මගේ හත්තා. ඔයාල සමාධිය ගන්න බැරිුනේ මේ නිසා නේද කියලා එයාට කියලා දෙනවා. සමාදපක. ඒකේ යොද ඒකේ යොද වෙනවා එන්න මේකට කියලා. මොකද එයා තිස්තිරයි අර කලින් කියපු ගුණ සම්පන්නත්තු. සමුත්තේජක ඒත් උනන්දු කරන උත්තේජනය කරන මේක කරන්නේ කියලා උත්තේජනයක් කරනවා. සම්පහන්සක ඒක අගේ ලක්ෂණ කියලා දීලා පිළිසිදු නැති කියලා දීලා ප්‍රශංසාත්මකව කියලා දෙනවා ඉස්සර. බොහොම පැහැදිලි ඒ වගේම පැහැදිලි. ඒ වගේම උනා මේ ඇප්‍රීෂিয়েට් කරන යන ගමන. ඔයා බලන්න දැන් අපි හිතමු මම දැන් මගේ ගුරුතුමයි කියනවා තමයි කිව්වා දැන් ඔයා භාවනා කරා උදේ වගේ මෙච්චර වෙලා ඔයා දැන් තේන්නේ self interest එක ඔන්නදී. ඔයා අර කාම සිතිවිලිව කියලා ඔන්න දැන් depress කරනවා කියලා එයා කියලින්ම කියනවා. දැන් ඒක නෑනේ සාරිපුත් මහ රහතන් වහන්සේ කියලා දෙන එක. ඒ කුසලයෙන් දිනුවේ තහොරක්තාන සිද්ධි වෙන්නේ කියලා ඒක ඇප්‍රීෂিয়েට් කරනවා. හැබැයි ඇප්‍රීෂিয়েට් කරනකොට ඒකත් කියන ඉගත කරගන්න එපා. මේක තව බලන්සියක් කියලා තව එහාට අලං සමස්තාකාරෝ සද්ධම්මස්. ඒක හොඳ එකක්. ධර්මයේ කියන එක ප්‍රමාණවත් ලෙස පැහැදිලි කරලා දෙනවා. අලං සමක්ඛාසාරු සද්ධම්මස් කියන ටික වචනය. ඒ කට්ටිය ධර්මයේ ප්‍රමාණවත් පරිදි ඒ කියන එකට ප්‍රමාණවත් පරිදි. හන්දකරන් මේ බේස්බෝල් වගේ නෙවෙයි. ඒ ආත කියලා දෙන මෙන්න මෙහෙම කරනවා මෙහෙම කරනවා මෙහෙම කියලා දෙනවා මෙහෙම ඔයාට මෙහෙමයි කරුත් හරියන්නේ කියලා කියනවා. ඒ හොඳ ඇඩෙක්ටිව් ටිකක් ඒ ඇත්ත. ඊට පස්සේ උදාහරණ කියන එහෙමයි ඉන්නවා නම් දැනුත් ලෝකේ ඉන්නවා කියලා හිතන්න. අපිට නෑ නෙවෙයි ඉන්න. දක්ෂණ පහ පිච්චේ දේසම් පිකුණම් බහු උපකාරම් වදා. පිච්චේරුනි සත්‍ය අවබෝධයසන සඳහා උනන්දු වෙන ඇත්තනේ. දර්ශනම් පහන්සේ පික්වේ තේ සම්පි ගුණ බෝපකාරම් වද ඒ ඇත්තුූ ද කින එකත් ලොකු උදව්වා තමන්ට වාසිය සැලසේ එහෙමයි දකිනවා අර්ජීපු ගතිගුණ තියන සවන පහම් පික්වේ තේ සම්පි ගුණම් බෝපකාරම් වද ඒයත්තන්ට ඇහුම් කන්දීම නැත්තන් ඒයත්තන් ගැන ඇහුම් අහගෙන ඉන්නේ. තමන්ගේ ගෲප් එක තමන් කැමති කෙන නෙවෙයි හැබැයි තම බොහෝ විට මං කැමති මං ආදරය කරන ගුරුතුමීට ගුරුතුමාට අනිත් අය යාව ගන්න. ඒතර දෙන්නේ මගේ සංගම මගරව ගන්න. ඒතර තියෙන වෙන එකක් වෙන්න පුළුවන්. ඒකත් දකින්න ඕන ඒ ගුරුතුමා කියලා දෙනවා. ඊළඟට උපසංකමන පහම් පික්කවේ තේ තම් පික්කුනම් බහු උපකාරම් අදාන. ඒයත්තු ළඟට යන්න ඕන. තමන් ඒයත්තු ළඟට යන්න ඕන. ආයුපාසනම් පික්කවේ තේ තම් පික්කුනම් බහු උපකාරම් අදාන. මොකද ඒක ලොකු උදව්වක් වෙනවා. ලොකු පයිසක්. ඒයත්තු නිතර නිතර ඇසුරු කරන්න ඕන. ඒත්තන් එක්කින්ද බලන්න. අනුස්සරණම් පහම් පික්කවේ තේ තම් පික්කුනම් බහු උපකාරම් අදාන. ඒයත් තුගෙන ඉතත්තෝර ඒ තමන්ගේ ගුරුවරු තමන්ට හොඳ ගුරුවරේ. දැන් අපි මේක කතා කරනකොට උගද්දි කතාව තාම හම්බෙලා නැහැ කියලා. හම්බේ පොඩි විශ්වෙම කියා ඉන්න පාරක් පත්තු බුදුහාට කියා අපි තේරවාද තමයි තේරිම. නැත්තම් ඉඳහසේ ගැඹුරුම මානසින් ඉල්ලන. මගේ වක්ක වන්දනේ ගුරුතුමයි කියනවා. ඔබේ ගැඹුරුම ආධ්‍යාත්මිකින ප්‍රණිතිය විශ්වයෙන්ම පිළිතුරක් ලැබෙනවා. දැන් මුළු විශ්වයෙන්ම සූදානම් මේක උදව්වක් කරන්නේ. ඒක ගැඹුරුම එන්න ඕන. ගැඹුරුම හදවත. ඒ ප්‍රණීතිය, ඒ සාර්ථකම, ඒ වුමනාව. ඒකට අනුස්සරණම්, ඒත් සිහිපත් කරන්නේ. ඒ සිහිපත් කිරීම පවා ලොකු උදව්වක් වෙනවා කියලා බුදුහා කියනද? අනුස්සරණම් පහක් පිච්චෙන්නේ තේ සම්පින් නම් බහු උපකාරම් අදාළ. අර කියපු ගුණාංගටික තියෙනත් අනුපම් පච්චම් පහක් පිච්චෙන්නේ සම්පින් බහු උපකාරම් අදාළ. ඊයත්තු යන මාර්ගයට තමනු තව තීරණ වෙන්න ඕන. ඊයත්තු තමත් වඩා ඉහළට තියෙනවා ඒ කීයේ තියා ගන්න. ඊයත්තන් එකන්තේ වාසි වෙන්න තනත් ඒවා කියනවා. අත්‍යනිකම් සංකල්පය වැඩි කරගන්න. ගමන් මාර්ගික තමුත් වැටෙන එක බොහෝ උදව්වක් කියලා කියනවා. ඇයි සංකීතේ හේතු මොකක්ද? තථාරූපේ පිච්චවේ භික්ඛු සේවතෝ භජතෝ පාල්පාතෝ භික්ෂුනි. එහෙම කෙනෙකු ඒ වගේ වන්දනීය පූජනීය තමන්ගේ ආත්ම නිවේදනය කරන්න පුළුවන් ගෞරවනීය ගුරුතුමෙකු හමු වුණා. ගුරු කියලා කියන්නේ මේ කියලා දෙනෙක් කෙනාම නෙවෙයි අර සාමාන්‍ය දේවා. මෙතන වන්දේ ආධ්‍යාත්මික ගුරුවරයෙක්. තථාරූපේ භික්ඛවේ භික්ඛු සේවතෝ භජතෝ පාල්පාතෝ ඇසුරු කරනකොට ඒකට කතා බහ කරනකොට මොකද වෙන්නේ? ඇයි උදව්ව වැඩි වෙනවා කියන්නේ? අපරිපූර්ණ ශීලකන්දෝ භාවනා පරිපූර්ණ ගති. මෙතෙක් කල සමන්ත පුරාගන්ත බැරි වෙච්ච ආචාර සීලී ගති යුන විරති සීල දේවල් භාවනා පරිපූර්ණ ගැටෙන තමන්ගේ භාවනා මාර්ගය තුනේ වැඩි වෙන්නේ. ඒක තමන්ගේම ගැඹුරට එනවා. ඇවිල්ලා හිතනවා මේ ගුරුතුමා මේක කියලා සමුණු දෙකට යන්න. මෙතෙක්කල් සම්පූර්ණ වෙච්ච නැති සීල ස්කන්ධය ඒ තම පාලි වචන අපිට තේරෙන්නේ. එතකොට භාවනාවෙන් පරිපූර්ණත්වයටපත් වෙනවා. නැත්තම් තීව්‍ර වෙල යනවා. අපරිපූර්ණෝපි සමාධිස්සන්තු මෙතෙක් සම්පූර්ණ භාගිත කාලෙක තිබිච්චේ තිබුණා නම් මේ සමාධි ඡන්දේ භාවනා පරිපූර්ණ ගැත්තේ මේ භාවනාවෙන් පරිපූර්ණ භාවයට යනවා. ඒ නැත්තම් වැඩි දියුණු වෙනවා. අපි අපි හැමෝටම තියෙන දෙයක් කතා කරන්න තමයි මොකක් යාතමයි කියලා ගන්න. සමාධිය සහ සතිය අපි හැම තිස්සෙම පස්සරදා. පස්සදාසක පස්සදාස ඒ දවස නොවන තුරු පස්සර ඒ පටන් ගන්න දවසක් නෑ දැන්. එන්ට තමයි අර කරාම අපිට ඒක නංගු ඇති. අර නිශ්චල වාදීම අත්‍යවශ්‍ය දෙයක් කියලා ඒතුළු මතක් කළද දවසකට සැරයක් හරි ඒ නිශ්චල වාදවීමක් කරන්න. දවසට බොහෝ ගන්න වැඩි වාර ගණන මේකට සතිමත් බව උපදවා ගන්න. ඒකේ කියන බව අපි දැන් කතා කරනකොට ඒකේ කල්යාණ මිතු කියන ක්‍රම තියෙනවා. මේ තමන් පුරුදු කරන ක්‍රම තියෙනවා ඒ විදිහට. සම්තර නිශ්චල වාදවිල්ල කියන එක කෙරෙන්න පොවන දෙයක් වෙනවා. ඒකෙන් තමයි රබ්බදීපුරු සමාධි ස්කන්ධෝ භාවනා පාදුලින් ගැච්චෙත් මේ ප්‍රශ්න කරා. අපරිපුරු පංචස්කන්ධෝ භාවනා පාදුලින් ගැච්ච. සත්‍ය සමුහය ස්කන්ධය මෙතෙක් සමන්ත අනවෝදයෙන් තිබිච්ච දේවල් ගැන අවබෝධයෙන් පටන් ගන්න භාවනාවෙන් ජීවිතයට පටන් ගන්න. ජාති දුක ගැන වැඩිපුර තේරෙන්න පටන් ගන්න. ජරා දුක ගැන වැඩිපුර තේරෙන්න පටන් ගන්න. ව්‍යාධි දුක ගැන වැඩිපුර අවබෝධයක් එනවා. මරණ දුක ගැන වැඩිපුර අවබෝධයක් එනවා. සංසාර දුක ගැන අවබෝධයක් එනවා. පංච උපාදාන සංකීර්ණ පංච උපාදාන කන්දා දුක් කීපෙක ඒ ගැන අවබෝධයක් ගන්න පටන් ගන්නවා. මේ වගේ අසුරු කරනවා. කවුරුන් හෝ අසුරු කරනකොට ගුරුතුමෙක් කියලා දිනනවා නම් එයා තමයි ගුරුතුමෝ. ඊට පස්සේ තණ්හාව තමන්ට තියෙන අනවශ්‍ය උස්සායන් අවශ්‍යතාවයන් දුක් වෙන දෙන දේ ඒක නේද කියන එක තේරෙන්න පටන් ගන්නවා. ඒකෙන් අයින් උත්සාහ ගන්න. නිරෝධී වේතය තේරුම් ගන්නට තේරෙනවා. ඒ මාර්ගයේ තව තීරණ වෙනවා. ඒකෝ ටික තමයි පඤ්ඤාඛන්ති. අපරිපූර්ණෝපි විමුක්ති කන්දෝ භාවනා පාරිපුරින්ගත්. මෙතෙක් තමන්ට පරිපූර්ණත්වපත් නොවිච්ච විමුක්ති ස්කන්ධය කියන සීලම් එක. මෙතෙක් කල් තිබුණේ නැහැ ඒ. කොහොමද සක්කාය දිට්ඨියෙන් අයින් වෙන්නේ කියනක දිවදාලා බැලෙන්නේ නැත. සීලපත පරාමාස වලින් අයින් වෙන්නේ කොහොමද කියලා කිවිගේ කාල නැත. එතකොට ඒවා පවා දිනෙන්න පටන් ගන්න. මේ තමන්ට තේන විමුක්ති ස්කන්ධේ. අර දැන් සමහර අය කියන ඉස්සර කොච්චර මූලද නැන්නේ ඉස්සර කොච්චර දුකින්ද නැන්නේ කියලා අන්න ඒවත් මේකෙම කුංචි කුංචි මූල තමයි. පුංචි පුංචි දළු ඒවා ඒවා අමතක කරන්න එපා. ඒ වගේම සම්පහන්සකා කීයක ඒවා ගැන ඇප්‍රීෂিয়েට් කරන ගුරුතුම කෝයා ගන්න. ඒවා අයින් කරන්න එපා. ඒක හිතේ හිතේම වාගත්ත මේ සිතුවිලි තලාවක් සිතු විහාරයක් ලෝකයේ කෙනෙක් මේ කියන්නේ ඔය කාපල් සයිට් ඔය නිවසේ ඔය ෆ්‍රිජ් එක සයිට් ඔය අඹුසැමියන් සයිට් ඔය දරුවන් සයිට් ඔය කාර් සයිට් ඔය කොම්පියුටර් සයිට් ඔය ඔය අසපුවේ ඔය ආශ්‍රමේ ඔය ආරාමයේ තුලින් සිටේ ජීවිතික් කන්නේ තේරුම් ගන්න. අපරේ පුරෝ විමුක්ති ඥාන දත්තා කන්තු භාවනා පාරිපූර්ණ කර මෙතෙක් කල් පරිපූර්ණත්වයට පත් නොවී ජාදු පාඩු කන්ති විච පූර්ණාපුති මහරහත වූතිය ගැන මත් නෙවෙයි මේ කියා. ඒකත් ඇතුළුව ඉන් මෙහා කියන අපරිපූර්ණ විමුක්ති ඥාන දත්තන කන්තු භාවනා පාරිපූර්ණ කර මෙතෙක් කල් අදු පාඩු කන්ති විච විමුක්ති ඥාන දත්තන්තයත් විමුක්ති ඥාන දර්ශනයත් ඒ සැසත් භාවනාවේ පරිපූර්ණත්වයට යන දේව රූපා චිතේ විකේ විකු මෙන්න මේ වගේ ඇත්තන්ත මේ වගේ ආධ්‍යාත්මික වරුන්ට විකුන්ට තමයි කියන්නේ. කියනකොට මමත් බෙන්ද එපා ලංකාවේ ක්‍රමේ එනම තියෙන එක කියන්නේ. ඒකත් එක ක්‍රමයක් පමණයි. ඒ කෙරවාද ක්‍රමේ ඉන්නේ තියෙන ක්‍රමයක් තමයි ශ්‍රී ලංකාවේ තරන්නේ. තවත් ඒ සංස්කෘතිමේ ධර්මාසෙන් අපි එහෙට ඇවිල්ලා ඉන්නවා. එතකොට ඒ වගේ ඇත්තන් ටිකක් සත්තාරෝ තිපි උච්චන් ඒ කට්ටිය මගේ පෙන්වන්නේ කියලා සත්තාස්තුවරේ කියලා කියන්න පුළුවන් ඇත්තන්. ඒතුර දැන් හිතන්න එපා අපි දැනට අපි සංස්කෘතිය සහ අපි අදහන් ක්‍රමයට අනුව තථාගතයන් වහන්සේ අපි සලකනවා. ඒක වෙනම දෙයක්. මෙතන බුදුහාම කියනවා දේවගේ ඇත්ත සමා සමර්ථ මගේ පෙන්වන්න සත්තාරෝති උච්චන් ඒ ඇත්ත සාස්තුන් වහන්සේලා ඒ බහු වචනෙන් කිය ඒ සර්වඥන් වහන්සේ ගැන නෙමෙයි මේ කියන්නේ තමන් ගුරුතුමා සත්තවාහ උච්චන් ඒ ඇත්ත සමා මේ මගේ පෙන්නලා මේ නඩේ ගුරා වගේ සනජහත් ඒත් තමා තමන්ට තියෙන පුංචි ආසාවල් තරහවල් මේ තමන්ට කරදර තියෙන දේවල් අයින් කරන්න ඉන්නේ නැත්තු. තමෝනුදාපි උච්චන් ඒත් තමා අඳුර කියන එක අපේ අභ්‍යන්තර ලෝකේ වහලා තිබිච්ච කිරේල දොර ජනේලලා ලයිට් දාලා පින්නේ නැහැ. තමෝනුදා ආලෝක කරා ඒත්තු තම අපි ආධ්‍යාත්මයේ පහම්පත් කරන ලයිට් එක ස්විච් එක දාලා ඕභාෂ කරා ඒත්තු මේ අපි ආධ්‍යාත්ම ලෝකයට පෙන්නන්නේ මගේ ආධ්‍යාත්මික දු අන්ධකාරය නැති කරන්න brightness එක වැඩි කරන ටික ඒත්තුක් පඤ්ඤෝත කරා ඒත්තු මට ලයිට් එකක් හදලා දෙලා ඊට පස්සේ යන්නේ නැතන ආරයි ගන්න. කාතරාස් ඒත්තු තමයි පස්සම අල්ලගෙන යන්නේ ඉස්සරහා දෙක ටෝච් එක ගහගෙන යන මං යන අන්ධකාරේ. ෆ්ලෑෂ් ලයිට් එක තියෙන්නේ ඒත්තුත්. ඒත්තන්ගේ කාතරාන් කියලා කියන්න පුළුවන්. පතහන් කරා ඒත්තු මගේ ජීවිත ප්‍රභාස්වර කරනවා. ඒත්තන්ට අරියාදි කුචාන්ති තුන්මැත්තුව කියල කියන්න පුළුවන් චක්කු මන්තෝති කුචාන්ති ඇස් ටික කියන ඇත්තුව කියල කියන්න පුළුවන් අරර ඒ ගුණධර්ම කියන මේක තේරුමට උදව් කරන ඇත්තු ඒ ඇත්තන්ට කියන්න පුළුවන් විදිහේ බුදුහාම කියන්නේ ඒත මත්තම් භගවා අවෝච ඒ භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේ කිව්වා තත්තේ තන්ති කුචේ ඒකින් දෙයක මෙහෙම කියනවා පාමුච්ච කරන සාලා ජී සංකෝති විචාරක අවබෝධයේ ඇති වෙනකොට ඇති වෙන සතුටක් උන්නේ මම මේකේ කියන්නේ කියන්නේ පාමුච්ච කරන සාලා ජී සංකෝති විචාරක ඔක ප්‍රමුදිතත්වයට පත් කරන අපිට ප්‍රමෝදය ඇති කරන දෙයක් අවබෝධය ආවා යදිදම් භාවිතත්තාරං අලියදම් අලියානන් ධම්ම ජීවිනම් එතකොට ඒක ටිකක් ගැඹුරු වැඩිද මම මෙහෙම කියන් පාලිය වෙන් කරලා විජානතං අවබෝධයේ ඇති කරන එක්කනාට ඒතම් පාමුච්ච කරන තාරං හෝති මේක ප්‍රමුදිතත්වයේදී මගේ ඇතුළේ ලොකු ප්‍රමෝදයක් සතුන්නක් ආනන්දයක් ඇති කරන කාරණයක් නේ. යටිදන් භාවිතත්තාන තමන්ගේ අර ඇතුළට කියන එක වැඩිපුර පේන්න පටන් ගන්න ලෝකයක් වත්පත් හැංගිලා අලියානන් ධම්ම ජීවිනම් උතුම් වෙනවායි. ඒ වගේම මේ අහන කතා කරන කියන දේවල් තමන්ගේ දේදවල් හවස රාත්‍රී ජීවිතයට සම්බන්ධ වෙන සෙන්සුරාද ඉදි ගටි තරන්නේ තේජෝතයන් සද්ධම්ම ඒත්තුම තථාගතයන් වහන්සේ කියල දුන්න ධර්මය ඉගේ කරවන්න ඒත්තු ඒත්තු කියන්නේ ඒ කොටකට එන්න ඕන කමනුත් ඒ තාප්පෙකට එන්න ඕනේ ගෲප් එකට නැත්නම් ඒත්තු කියලා අනිත් තමන්ගෙන් පිට දාගන්න දෙපය ඒකෙන් අර තමන් කියලා දාගන්නව නෙමෙයි අනු කලින් කියපු දේවල් මතකනේ ඒකෝටේ භාෂාන්ති බබන් කරා ඒත්තු ආලෝකයෙන් බැබලෙනවා නැත්තම් පබල වෙනවානේ. ආලෝක කරණා කියලා අර කිව්වෙම තව ගාථාවෙන් කියන්නේ පටාගෙ කියනවා. චක්කුමන් පුරණංජහ ඒකම නේද? ඒ සංවේ ශාසන සම්සජඤ්ඤා පස්සිතා මේ කාගෙහරි උපදේශයක් ආදරෙන් අහගෙන ඉඳලා ඒ වාක්‍යයේ පිළිපන්නේ කන සම්මදඥාය පන්තිකා සමහර සම්මදඥාය කියලා කියන්නේ ඒක හරියට අවබෝධ කරගන්න බුද්ධිමත් උඩුව තියෙන අත්. ඉතින් අපි අභිගාව ගන්න ඕන දැන් ඒක. ඔය කියන උඩුව ජාතිකයන් අභිඥාය මේක දෙනවා කියන එක නතර කරන්න පුළුවන් තැනක් තියෙනවා. ජාතිකය කියන්නේ ඒක හරියට තේරුම් ගන්න. දැන් ආයෙත් දින හරු අකුගඩු ලබන් අවශ්‍යතාවයක් නැහැ කියලා නේද? ආයෙත් වලවල් දිවක් කටක් ලබන්න ඕනේ ඉස්තබලක්. ආයි දක්ෂ බකුලක් වංකකුලක් ඇංගලින් ඉස්සත් උදමාර්ගයක් උත්තමාර්ගයක් ලබන් ඕනේ කියලා තේරෙන. මම තේරෙන්න කියන්න ඕනේ සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි සත්‍යත්වානි. අද ශ්‍රී ලංකාවේ කල්යාණ මිත්‍රින් පොසොන් උත්සවය සම්බන්ධ දවස කියලා දන්නේ. ඉතින් ලංකාවට බෞද්ධ ආගම ලැබිච්ච දවස. ඉතින් ඒ වගේ අද දවසේ අපිට ශ්‍රී ලාංකික අපිට නැවත වතාවක් බුද්ධ ආගම ලැබුණා කියලා හිතමත්මට ආරම්භයක් ගන්න හොඳ සූත්‍ර දේශනාවක් වුණා කියලා මට හිතෙනවා. හිතනම් මුලින් සත්‍යත්වයේ සූත්‍ර දේශනාව අපිට වචනෙන් වචනේ පැහැදිලි කරලා කියලා දුන්නා. සූත්‍ර දේශනාවෙන් බැහැර කිසිම දේශනාවකට ගියේ නෑ. මම හිතන්නේ අපි සූත්‍ර අපි වචනින් පිටින් තමයි තේරුම් ගත්තේ. ඒ නිසා සූත්‍ර දේශනාවද කුමක්දයි සාකච්ඡා කරන්න කියලා නොදන්න සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච සිත්ත්‍රිච්ච සම්දානියනි කල්යන මිත්‍රන් පවා මම හිතන්නේ බොහොම ප්‍රශ්නින් සාකච්ඡාවට අවතීර්ණ පුළුවන්. අද මේ කතා කරන්නේ උත්තර පාළි සීල සම්පන්න සූත්‍රයයි. ඉතින් මම ඊටාම ගෞරවයෙන් බොහොම කාලයකට පස්සේ සම්බන්ධ වෙනවා වුණත් සිත්ත්‍රිච්ච සම්දානි ගැන දන්න නිසා එතුමියට ආරාධනා කරනවා ආරම්භක වශයෙන්ම සාකච්ඡාවට එකතු වෙන්න කියලා. සම්මා සම්බුදු සන්නයේ ශ්‍රේෂ්ඨ ඡන්දානි ඔබතුමිය ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා සාකච්ඡා මණ්ඩපයට නැවත වතාවක් කියලා මම මතක් කරනවා. හොඳයි. කල්‍යාණ මිත්‍රන්ට මම නැවතත් යොමු වෙනවා. කල්‍යාණ මිත්‍රන්ටත් මම කැමතියි ඉතාම ගෞරවයෙන් ජයන්ත මහත්මයාට වෙනින් done. ආදර්ශවත් භාවය කියන්නේ ඒ ගුණෝරයන්ගේ මත්තන්තේ ධර්ම කතිකයන්ගේ වෙන ආදර්ශවත් භාවය අපේ ජීවිත හැඩගස්සව ගන්න ගා ප්‍රයෝජනවත්. උදාහරණයක් විදිහට මම පෞද්ගලිකව සම්බන්ධ වෙන මොනම රිට්‍රීට් එකකට ගියත් ඒකින් යම් කිසි තීරණ මත්තන්ත අපේ ජීවිතේ හැඩගස්සව ගන්න තීරණ කීපයක් කරන් තමයි එතනින් පිටත් වෙන්නේ. මගේ අඩුපාඩු දැකලා ඒ අඩුපාඩු වලට මම මේ විදිහට ප්‍රතිචාර දක්වනයි මම දැන් මගේ ජීවිතේ මම ධර්මානුකූල මේ විදිහට හැඩ ගහ ගන්නවා. මගේ තියෙන අඩුපාඩුකම් වලට අඩුපාඩුකම් මම දැකලා ඒක නිෂ්කල බව දැනගෙන ඒ අනුව ජීවිතේ හැඩ ගන්නවා. ඒ වගේම මේ අර දර්ශනේ මම දැන් ප්‍රඥාව කියන එක මතු කර ගන්න අවශ්‍ය කරන භාවනා කටයුතු වලට වඩවඩා යොමු වෙන්න හොඳයි තෙරුවන් සරණයි ජයතුමාත්ම හොඳයි කල්යන් මිත්‍රෙනි මේ සත්‍යතුමාද පහදා දුන්නේ මේ සූත්‍ර දේශනාව සම්බන්ධ කරගෙන අපි දැන් සාකච්ඡාවකට තවදුරටත් යොමු වෙනවා කල්යන් මිත්‍රෙන්ට මොකද අපි දැන් සූත්‍ර දේශනාවෙන් පහදලි කරපු දෙක කාරණාවල තුලම ඉන්න බලමු මොකද අපි මේ සූත්‍ර දේශනාවද කියවනවා මේ ශාස්ත්‍රන් වහන්සේ කෙනෙක් කිනමකින් සත්‍යතුමා කුවම් ප්‍රහදලි කරු මෙතෙන්දී තථාගතයන් වහන්සේ ගැන නෙවෙයි තමන්ට ගුරුත්වය සලකන්න පුළුවන් තමන්ට ගුරුවරුකම් දෙන ඒ ගුරුවරයෙක්ගේ තියෙන ගුණාංග සහයින් තමන්ට ඇති වෙන ප්‍රතිලාභය ගැන තමයි කියන්නේ. එතකොට මෙවන් ගුරුවරයෙක්ගේ අවශ්‍යතාවය දැනෙලා තියෙනවද කල්යාණ මිත්‍රෙන්ට මෙවන් ගුරුවරයෙක් තමගේ මේ ගමන සඳහා අවශ්‍යයි කියන කාරණාව අවශ්‍යද නැද්ද කියන කාරණාව ගැන කොමස්ද හිතන්නේ කියන දේ අපි කෙටියෙන් විමසලා බලමු කල්යාණ මිත්‍රෙන්ගෙන් මම ඒ විදිහට යන සාකච්ඡාවයි වෙනත් නැත්නම් අපි බොහෝ කාරණා වලට යන්න ඉතිරි නිසා ඒ කාරණාව ගැන කෙටියෙන් මම කියන්න වසන්ත මහත්මයා ඔබතුමා ඒ සම්බන්ධයෙන් කුමක්ද කල්පනා කරන්නේ මම මේ අහපු ප්‍රශ්න සම්බන්ධයෙන්. ඒ කියන්නේ අපිට අපි සමගිහ මත්ත ගඳගෙන යන එහෙම නැත්නම් අපි ඉස්සරහින් යන එහෙම අපි සමග නිරන්තරව කතා බහ කරමින් අපි යන්නේ හරි මාර්ගයේද කියලා අපිට උවදන් දෙන අපි හරි මාර්ගයේ යනකොට අපිට අපි උනන්දු කරන එහෙම ගුරුවරයෙක් හිටිට අපි විසින් පිළිගන්න එහෙම නැත්නම් අපිව තමන්ගේ අනුග්‍රහයකින් නැත්නම් එහෙම තමන් උපදේශන කෙනෙක්ට දැන් අනිත් පැත්තට පිළිගන්න කෙනෙක් අපිට ඉන්දිය යුතුයිද වසන්ත මහත්තයා? කියන්නේ තමන්ට ගැලපෙන දේ තෝරා ගන්න ඕන කියන කාරණා තමයි ඔතන. ඔව් තමන්ට ගැලපෙන කියන එක නම් කිසිම ගැටලුවක් නැහැ ඒක හිමුමයි. මේ ගුරුවරයෙක් අවශ්‍යමයි කියන එක තමයි ඔබතුමා කියන්නේ. එතකොට අපිට සමාජලාට ඇහෙන්න ලැබෙනවා සමාජ කල්යාණ මිත්‍රන් තුලින් මේ මට ගුරුවරයෙක් නැහැ ගුරුවරයෙක් අවශ්‍ය නැහැ. තථාගත ධර්මයෙන් තමයි මගේ ගුරුවරයා කියන වචනේ. ඉතින් ඒ කොහොමද මේකත් සමග සම්බන්ධ වෙන්නේ මේ කාරණාව සමග මම තමයි යොමු වෙන්නේ දිල්රුක් මහත්මයාට. දර්ශන දිරු මත බොහොම පින් බොහොම වටිනා කාරණාවන් ගොඩක් ඔබතුමා මතු කරේ. අතර්ශන ඔබතුමා මේ එකපැත්තෙන් අපිට ආවුණා ජයන්ත මහත්මයා කියනවා මේ කාලේ ඉතාම වාසනාවන්ත කාලයක් කියලා. ඔබගේ ඔබතුමාගේ අද වචන වලින් කියුණා වාසනාවන්ත කියන වචනේ මේ අවසනාවන්තයි කියලා වචනේ මොකද දෙපැත්තට ඇහෙනවා කියලා. ඉතින් හරිම හොඳයි මේ දෙපැත්තෙන් අපේක්ෂිත මේ දෙකම සත්‍යයක් කියලා අපිට මොකද ජයන්ත මහත්මයා කිව්වා වගේ මේ කාලේ තාක්ෂණික දියුණුව නිසා අපිට ඉච්චර කොතරම් අපෞද්ද ඒ කාලේ සූත්‍ර පිටකයක් හොයාගන්න දැන් ඒ ඔක්කොම තියෙනවා බණ ඕන තරම් සාකච්ඡා ඕන තරම් එහෙම තියෙනවා. ඒ වගේම ඔබතුමා කියපු කාරණාවත් සම්පූර්ණයෙන්ම වශයෙන් සත්‍යයි. මොකද ඒ තරමට විවිධ ගුරුවරු ගිහිලි වෙලා විවිධ ආකාරයේ දේශනාවන් සූත්‍ර මෙතෙන්දී කට්ටිය ගිහි පොලිටිකල් වෙන් කරන්න හදයි එහෙම නෙමෙයි. නමුත් පැවිදි තුළින් හයගින් පවා විවිධ ආකාර විදියට දේවල් අහන්න ලැබෙනවා. ඉතින් ඔබතුමා කියපු කාරණාව ඒක එහෙමයි. එහෙමනම් කුමක්ද සිදු විය යුත්තේ? එහෙනම් කොහොමද මේ ගමන ඇත්තටම යන්න හදන කල්යාණ මිත්‍ර හැටියට අපි කුමන කොතනද ඉඳිය යුත්තේ කියන කාරණාව. ඒ වගේම මම මේ අද මොහොතකදී ඉස්සෙල්ලා සත්‍යයක් මොහොතකදී ඉස්සෙල්ලා මම මේ අද පොසොන් එකෙන් දවස් සමන් සිසු ගොන්න දිලේ පොසොන් බණක් වල දානකොට මේ පියදශාම්ඳුන් බණක් දැම්මා. මම චුට්ටක් ඇහුවා මේ ඒකන කියන්න යනවා නෙවෙයි. නමුත් මට හිතුණා මේ ඒ දවස්වල මම පවා මමත් මේ චුංගාවක් මම බණ අහන්න සුද්ධ නමට මේ රේඩියෝ එක කරන හින්දා. ඉතින් ඒ මම හිතනවා බබා මේ කාලේ හැමදෙරෝ කියපු දේවල් මොනවද කියලා එහෙම හිතපු කාලයක් තිබුණා. මොකද නමුත් දැන් අද ටිකක් ධර්මයේ සූත්‍ර පිටකේ කියවලා පොඩ්ඩක් මනස පොඩ්ඩක් සමක්කමෙන් නිරෝල් වෙගෙන යන තත්ත්වයක් වගේ තිනකොට දැන් මට හිතෙනවා මේ ස්වයන් වහන්සේලා සරලව කෙටියෙන් එදා ගුවන් විදුලියට ඇවිල්ලා කියපු බණ ටිකේ කොච්චර ගැඹුරක් තියෙනවද කියලා තේරෙනවා. එහෙනම් මට හිතෙනවා මේ එදා තිබුණා මේ බණ. නොතිබුණා නෙමෙයි. මේ අපි කියන දේම තිබුණා කිව්ව වෙන විදිහට වෙන්න පුළුවන් වෙනත් මේකට. නමුත් අර අපේ දමෝපියන් අපේ ආසියල මුත්ලා අපි යොමුනේ නැතුවේ වුණා වෙන්න පුළුවන්. ඒ නිසා මම හිත සමාජාට ඔය දැන් අද බණ බොහොම සහැල්ලු කරන්න හදලා නැත්නම් සරල ඉදිරිපත් කරන්න හදලා මේ තින් තාක්ෂණය මෙහෙම නිසා වෙන්න ධර්මයේ ගැඹුරු කොටස වෙන නම් අර විචක්ෂණයකින් යම් කිසි කෙනෙකුට හිතන්න තියෙන ගතිය කමක් නැති වෙනවද කියලා හිතනවා. මොකද ඒක කිසියම් ආමඳුර කෙනෙක් කිසියම් දා තේරුම් අරගෙන යම් කිසි විදියකට ඒකේ වරදක් නැහැ. දැන් ඒක ඉදිරිපත් කරාම එයාගේ ශ්‍රාවක පිරිස දුල්ලක මහත්තයා කිව්වා වගේ ඒ ගුරුවරයා බවට පත් වුණින් හේමයි සත්‍ය ඒක ඒ පමණක්මයි සත්‍ය කියන පැත්තෙන් යන ගතියක් දකින්න තියෙනවා. ඉතින් අපිට එහෙම තත්ත්වයකට තියෙන්න තියෙන සත්‍යත්වමනේ ඔබතුමා වෙනත් කතා කරන්න හැදී මම ඔබතුමාට නැවතුම් වෙනවා. Yeah. කදලා අරගෙන එපිගෙන යනකොට දැක්කා අශ්‍රිකාව. ඔත අශ්‍රිකාවට කියලා දෙන්නේ නැහැ. ඉතත් තමයි ප්‍රතිශේ කියනකොට යා ටිකක් ෆයිට්ලා මෙයා ගුරු ලොකු වෙඩි කියලා දාවදී ඒක වෙන්නේ. නමුත් ඒ දුරුම නැන් කිපී කියන්නේ. ඒකත් සත්‍යයි. අශ්‍රිකාව සම්මන් අර මුළු සම්මු පහෙන් සම්පූර්ණ විමුක්තිය අර්ථ සම්පන්න. බුද්ධාගම සත්‍ය ප්‍රාණි අනේක වදපින් ඔබ ඔබතුමා පැහැදිලි කරපු දීපු කාරණාවන් සත්‍යයක් නේ අපිට මේ පසුගිය දින බොහෝ කල්‍යාණ මිත්‍රයින් මේ ධර්මයේ හැසිරෙන නම් දෙන පිරිස හැටියට මේ තමන්ගේ අද්දකින් සමග මේ කියන දේවල් මුසු කරගත්තම තේරෙනවා ඒවලින් සත්‍යතාවේ. ඉතින් මම සමිති ගෞරවයෙන් යොමු වෙන ડોક્ટર මාදවට ડોક્ટર මාදව ඔබතුමාට වෙන්න මේ අපිට ඉක්මනට මේ මේ මොන ඔය පොඩි කෙනෙක්ගේ ස්වාමියා වෙලෙම කියාගන්නේ අර අපසලක සාමනීය කෙනෙක්ගේ පවර් මතය ගන්න පුළුවන් මොනද කියන්නේ මේ මේ විකාරය කොම්පිට් වෙන සම්මා සම්බුද්ධයන් ඩොක්ටර් මාදව හැමදාමත් වගේ ඔබතුමා නිවර්ති කරනවන් රාශියක් ඉස්මතු කරා. ඒ තුලින් ඒ කීප දේවල් සමග මම එකක් ගැට ගහගත්තා. මේ මේ ඉතින් අර ඉස්සෙල්ලා මම ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා දිනුක මාත්‍යත් එක්ක කතා කරා. අර මේ ධර්මයේද ධර්මයේ ගුරුවරයා කියලා කියන්න කියන කතාව මේ මම මතු කරන්නේ වෙනත් කල්යම මිත්‍රින් බොහෝ සමග මම කතා බහ කරන අවස්ථාවේදී එන කාරණාවන් එක්ක ඉස්සරදාන්නේ. එතකොට ඒ වැඩගත් වෙන හින්දා මේ ධර්මයේ ගුරුවරයා කියලා ගන්නවා කියන එක බොහෝ විට වචනයක් හිටියට කියනවා. දැන් ඒක අපිට කාටවත් මේ චැලෙන්ජ් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද තථාගතයන් වහන්සේ ෆිට්නස් පරමස්ථානයේදී මේ දේශනා කරපු දේ. එතකොට ඒ නිසා ඒක කිව්ව ගමන් හරි කතාව. නමුත් අපි ඒක ගන්න ඕන විදිය ගැන හිතුවොත් එහෙම දැන් මේ වන්නු සූත්‍ර දේශනාව සමග සම්බන්ධනකොට මේ ඩොක්ටර් මාදෝ අපිට කිව්ව දේ වලින් සම්බන්ධ කරගත්තොත් මේ අපිට ධර්මයේ දේශනා කළ දෙන අපිට මාර්ගය පෙන්වන්න හදන ඒ ගුරුතුරු ගොඩක් දැන් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ අයගේ ඇති නොකුත් දේවල් අපිට ගලපා ගන්න බැරි වෙන. ඒක සමානක් මාධව මහත්මයාට කිව්වාගේ මගේ තියෙන ප්‍රඥාවේ අඩුවක් හින්ද වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හැබැයිම ඒ කියන දෙන හදන පුද්ගලයාට වැරදිලා වෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙන්න පුළුවන්නේ. ඒ කියන්නේ අපි මේ ලෝකේ හම්බෙන මිනිස්සු අතර මිනිස්සු කොච්චර ඉන්නවද ධර්මයේ නෙමෙයි සම්පූර්ණයෙන්ම වැරදි වැඩ කරන. ඒවන් මිනිස්සුත් ඉන්න ලෝකේ අපි ඒගොල්ලවත් මේ සමගත් සහජීවණයෙන් ජීවත් වෙනවා නම් මේ ධර්මයේ කියලා දෙන හැතර මිනිස්සෙකින් 80ක් හරියට කියලා 120ක් වැඩ දෙනකොට සහජීවණයෙන් ඉන්න බැරි වෙන හේතුවක් අපිට නැහැ. එහෙමනම් ඒ කියලා දෙන ධර්මයේ කොටස ගත්තොත් අපි හරි කියලා එතකොට අන්න තථාගතයන් වහන්සේ කිව්වා වගේ ධර්මයේ ගුරු කරගත්තා වෙනවා. අර පුද්ගලයා ගුරු කරගත්තා නෙමෙයි ඒ පුද්ගලයාගේ කටින් අපිට අහන්න විච්ච ධර්මයේ තත් තමයි ධර්ම ගුරු කරගත්තා. ඒක වෙනත් කෙනෙක් ගෙනුත් එහෙමයි. එයා ගෙනුත් ගත්. ඒ ධර්ම ධර්මයේ කොටස් පමණක් කරගෙන ගුරු කරගත්තම ඒ ධර්මයේ ගුරුකත්වයට ගත්තා වෙනවා. මොකද ධර්මයේ Tamanට අහන්න ලැබෙන්නේ අපි මේ තථාගත ධර්ම දේශනාව ආදි ශ්‍රාවකගේ කතා දහරානේ අහන්න ලැබෙන්නේ. ඒකේ ඒ ශ්‍රාවකයා අපිට කියලා දෙන දේ අපිට හරි කියලා තේරෙන කොටස ගත්තම ධර්මයේ ගුරු කරගත්තා කියලා හිතනවා. ඉතින් මම දැන්ට ගිනේ කරන්න යන්නේ එහෙමයි. ඒ වගේම මම කල්ලාන මිත්‍ර ජයන්ත මහත මතක් කරනවා මේ සූත්‍ර දේශනාව අපි තෝරාගත්තේ ඊයේ නෙමෙයි සුමාන දේශනාවට කලින් මම 13 වෙනි බලන්න අපි 1000 චිත්‍ර මහත්මිය අපි කතා කරා වගේ තථාගත ධර්මයේ මොනතරම් ප්‍රබලද කියලා. මොකද ජීවිතයේ යම් යම් අවශ්‍යතා එනකොට කිසියම් ධර්ම කාණ්ඩයක් ඉස්මතු කරගන්න ඒ දේවල් ඒ වෙලාවෙම මතුවෙනවා. මේ අනිතර මම මේ දැන් කිව්ව වචන දෙක තේරුම් නැති වෙති දන්නයි දන්නවා. මේ සූත්‍ර දේශනාව අද හරියට ගැලපෙනවා මගේ හිතේ මේ ඊයේ පෙරදා මතුවෙච්ච ඊයේ මතුවෙච්ච කිසියම් කාරණාවකට පිළිතුරු හැටියට. ඉතින් බොහොම හොඳයි සමාවෙන්නේ ටික ගැලපෙන්නේ සූත්‍ර දේශනාවේ කතාවට. මම ඊටම ගෞරවයෙන් ශිෂ්‍ය චන්ද්‍රයන්ට වෙනවා. ශිෂ්‍ය චන්ද්‍රයන් ඔබතුමීන්ට පුළුවන් ද අපිට පැහැදිලි කරලා දෙන්න. දැන් ඔබතුමී ගුරුලෙක් වශයෙන් කටයුතු කරන බව අපි දන්නවා බොහෝ විට. ඔබතුමී ධර්මයේ ඔබතුමීගේ ගාවට ධර්මයේ සොයාගෙන එන පිරිසට කතා කරන පිරිසට මේ දෙන්නේ කියනවානේ මේ ගුණාංග ගොඩක් ඒ සීලකන්දෝ සමාධිකන්දෝ පඤ්ඤාකන්දෝ ආදි වශයෙන් නේද විමුක්තිකන්දෝ වශයෙන් ඒ භාවනාවෙන් දියුණු කරගන්න පුළුවන් අංගයන් ගැන. ඒතර මේ එතන පිළිවෙලක් තියෙනවා දැනගන්න සීලය කියන දේ ඉස්සෙල්ලා මතු කරගන්න එපා. මේ අපිට අත්දැකීම් සමග ටිකක් කියන්නේ මොකද මේ සාමාන්‍ය ජීවිතයේ බොහෝ දුර දේවල් කරමින් ඉඳලා තරුණයෙ හැටියට අපි කවුරුත් එකයි මම හිතන්නේ එහෙම හිතපු අපිට මේ අපි තුල තව හිතන අපි තුල නැත්තව සීලේ නැවත ඉස්මතු කරගන්න උදව් වෙන ආකාරයේ ධර්ම දේශනාවන් අපිට අහන්න වාසනාවක් තිබිලා ඒව අහලා ඒ අනුව අපි අර නොතිබූ තිබුණා වූ සීලේ කිසියම් මට්ටමකට ඇති කරගත් අවස්ථා තියෙනවා. ඉතින් ඒ අනුව තමයි ඉතුරු කොටස් වලට යමුනේ. ඊට පසුව තමයි භාවනාවන් හරහා යම් කිසි මට්ටමකට හිත සමාධි කරගන්න ඒකාග්‍රීකර ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒතර මම ඔබතුමාගෙන් අහගන්න කැමති මේ ඔබතුමිය කොහොමද මේ ඒ සියාකාරි ප්‍රතිපදාවකට කර්චීක්‍රමක්‍රමයෙන් ගෙනියන්නේ? මේ සීලය ඉස්සෙල්ලා සීලයක් ඇති කරගන්න එපා. ඒක සීලේ පිළිපදිනවා කියලා පන්සිල් දීම නෙමෙයි. කෙනෙකුට තමා තුළින්ම තමා සීලේ ඉන්න ඕනේ කියන හැඟීම එන්නේ. මට හිතනවා මේ තියෙන දුකේ ගැන මේ තියෙන දුක ගැන අවබෝධයක් ඇති වුණකොට සංසාරයේ බය ගැන හැඟීමක් ඇති වෙනකොට මේ සීලෙන් බැහැරව කටයුතු කරනවා කියන්නේ තමන් සාමාන්‍ය විදිහට කරන්නව කටයුතුනේ බොහොමයක්. ඒ කටයුතු කිරීම නිසාම තමයි මේ සංසාරයේ භයානක සංසාරයේ ගමනක් යනවා කියන දේ හේතු ගන්නන විදිහට ඒ මාර්ගයක් වෙන්නේ මුලින්ද කියන ප්‍රශ්නේ මම ගෞරවයෙන් ශික්ෂිත සංජානනයට යොමු වෙනවා. අපි කරන පහත් එකට පිටසක් කියලා තියෙනවා. කියන්නේ හුස්ම තමයි ගන්නෙ රූප රූපයක් හැටියට ඒකේ අපි කියලා තියෙනවා ඒකේ හිත ප්‍රියාදන්න ඒ පොලිසමයි ශාප් වෙනවා අවදායෙන් කියන්නේ ඒකේ කාය සංවර වෙයි ඒක උදේ මොනාද කියලාවත් කියනකොට පිටිනවා මේ ඇස් කන් නාස ඉවැනි හය මතය තමයි විඥානයේ උපදින්නේ කියන ප්‍රතිසංගන පායින් ඉන්නවා ඒකලොව බොහොමයක් සැකසීම් කරනවා විඥානයේ එක්ක කැඩෙන ඉන්න ආකාරය උඩ අපිය ආරමුණි තමයි විඥානයේ වැඩි එතකොට විඥානයේ වෙනස් ස්වභාවයෙන් දැක්කේ අපි කියන්නේ බලන්න ඇටි කරනවා මේක අපි යාච්ඤා කරන්නේ සත්‍ය කරන්නේ ඉතිරි ශක්තිය මොලේ ඉස්සකට යොන් ක්‍රෝමාටිකයි මොලේ ඊපස්සේ කමුතු තමයි ඉස්සේ උගන්නේ ඉස්සපස්සේ සමත්ියක් මේකෙන් ප්‍රතිචාර දෙනවා කොහොමද හිතන්නේ කියලා ඉතින් ඉතිරි කොච්චර සම්බරුණා ඉතත් වයි ඉතත් අපි ඉන්නේ කියලා දෙන්නේ කාය සංස්කාර වචි සංස්කාර කාය සංස්කාර මනෝ සංස්කාර ඒකවල මනෝ සංස්කාර නම් එකක් අමාරු කියලා දෙන්නේ නමුත් විචිත එක අදහස් වෙනකොට ඉතිරිවා ඒකට අපි කොහොමද අස්සන මේ පාක්ෂික කිව්වා අපි බලන්න ගත්තා පොලිමර ෂොට් එකක් ඒකේ ඉතිරිද කියලා ඕනික දෙයක් වලලා අද හිත ගැන ඉගෙන ගන්න දෙයක් සම්බන්ධයෙන් කියන්නේ ඒකට කියලා සාදු සිත සම්බන්ධ දරුවන් සම්මයි ඒ කුඩා දරුවන්ට කියලා දීපු කාරණාවෙන් හුවත් අපිට ගන්න බොහෝ කාරණාවක් තියෙනවා ඒ වගේම ඔබ තුමිය ප්‍රකාශ කළේ ඒ පුංචි දරුවා කිව්වා ඒ මල සම්බන්ධයෙන් කතාව තුලත් මහත් ගැඹුරක් තියෙන බව හැඟෙනවා බොහොම පිං හොඳයි මම ඉතාම ගෞරවයෙන් කැමති යොමු වෙන චිත්‍ර රාජපක්ෂ මහත්මියට චිත්‍ර මහත්මිය මේ සූත්‍ර දේශනාව තම වචිනා සූත්‍ර දේශනාව බව ඔබතුමීට පුළුවන් ඔබතුමීගේ බව ඔබතුමී දන්නවා ඔබතුමීට පුළුවන් ඔබතුමීගේ අත්දැකීම් මත කොහොමද මේ සංසාර ගමන නිමා කර ගැනීමම පරමාර්ථ කරගෙන ඉන්න අපිට මේ දැන් අවශ්‍ය වෙලා තියෙනවා කියලා මට හිතෙනවා අපි සමීප අසුරක් හොඳ කල්යාණ මිත්‍රයෙක්ගේ ඉතින් එවන් ඇසුරක් තිබුණොත් අපි මේ අද හෝ හෙට නැති වෙන තියෙන ජීවිතේ කිසියම් අර්ථයක් කරගන්න පුළුවන් කියලා හැඟීම තියෙනවා. ඉතින් චිත්‍ර මහත්මිය ඔබතුමිය කොහොමද මේ කාරණා පිළිබඳ කල්පනා කරන්නේ? Okay. හොඳයි, තෙරුවන් සරණයි චිත්‍රමාත්මී. දැන් මම කැමති සම්බුත් සරණයි සත්‍යතුමනි කතා කරන්න. සම්බුත් සරණයි. අනේ නෑ, අනේ නෑ. අතිමාන කියලා කියන්නේ තමන් තා විතරයි කියලා. කියලා කියන්නේ ඉක්මන වෙනසක්. අත්‍යමානි කියලා කියන්නේ මනස පුදා සමාහිත වුණාම යැදී දෙනවා එයා සත්‍ය බුද්ධි කරගත්තා. ඒක නරක නැහැ ඒක පොඩ්ඩක් වැරදිලා. අත්‍යමානි කියලා කියන්නේ ලොකුමෝඩක්. ඒතර අත්‍යමානි කිපිචුවා විස්තාවක් ගෝලිය හැදුව කියලා මහරහතන් වහන්සේ සමාවෙන් සත්‍යත්වයනි මම මේ සත්‍යත්වයට මේ ප්‍රොජෙක්ට් එක ගැනින් සඳහා මේ විතර ප්‍රයභාගය යොමු කරන්න හදන්නේ කල්යාණ මිත්‍රයින් ඉන්න මෙතන පිළිසක් අර මම අර මුලින් ජොම් වෙන්නේ නැති මුලින් වෙන පිළිස අර අතුරු කොටස ඒ අයට තමයි තියෙන්නේ ප්‍රශ්න ඒ වෙනකොට සම්බන්ධ කතා කරනකොට අලුතෙන් හොද සම්බන්ධ වෙච්ච පරණ උනා පිළිතුරු කතා කරනකොට එම් පේස් ඒ අය ජොම් වෙන ප්‍රයභාගය මේ ඉතින් මෙතෙන් සත්‍යත්වයට සම්බන්ධ වෙ ඕනමයි ඉතින් කල්ලාන මිත්‍රන් ජොමේනා ඒ සඳහා හැබැයි සත්‍යතුමා කියපු දේ කලින් මත චිකාරණක් හින්දා මටත් එමක් කියන්න තුන සත්‍යතුමා මේ ඉස්සරහට අපිට කීපතරම මේ මතක් කරනවා මේ සජීවී ගුරුවරයෙක් දාස් ගණ පොත්වලට වැඩිය හරි ප්‍රබලයි බල සම්පන්නයි උපකාරී කියලා ඉතින් ධර්මයේ මගේ කලින් අදහසම ධර්මයේ ගුරුවරයා කරගන්නවා කියන තැනෙදිත් අර දැන් ඔය සත්‍යතුමා කිව්වා දේ සම්බන්ධ කරගත්තොත් අර අදිමානය තිබුණා කිව්වා ඒ ලක්ෂණ වංශේ 30,000 රහතුන් වහන්සේලා බිහි වුණා නම් ඒ අදිමානේ තියෙන භික්ෂුවක් කියලා අපි ඒ ගුරුවරයා නොකර එයාගේ අදිමානේ කොටස අයින් කළා ඉතුරු 99.99ක් වූ ධර්ම කොටස අපි අවගත්තා නම් ඒ ගැප්පෑය තමයි රහත්තුනේ කියලා මට හිතෙනවා ඒ ඉතින් ඒ එහෙම හැකියාවක් තියෙනවා මෙහි. එහෙමනම් අපි ඉතින් අපි ගැන තවදුරටත් අපි හිතන්න ඕනේ අපි මොනවද කරන්න කියලා. හොඳයි මම කල්යාණ මිත්‍රන් ජොම වෙනවා ඉන්න අනිතර නම් කියන්නේ නැතුව ඉදිරිපත් වෙනවා මිත්‍රවක් මිතරන් වැඩගත් සාකච්ඡාවක් කරන මොහොතේ ඉතුරු ප්‍රයභාගය තියෙන්නේ අනිත් කල්යාණ මිත්‍ර සියෝදනාට මේකතු වෙන්න ප්‍රශ්න තියෙනවා නම් ඔයාලත් ඉදිරිපත් කරන්න එහෙමත් නැත්නම් අදහස් හෝ කමක් නැහැ එකතු වෙන්න කල්පනා කරලා. විශේෂයෙන් කෙලිස් දේවල් වගේ ගොඩක් විට තමන් සිතන දේවල් ගොඩක් ගුරුවරෙන් සම්ප්‍රදායෙන් දැකලා විස්තර ගැනීමත් ඉතාම හොඳ දෙයක් බවයි මම හිතන්නේ. ගොඩක් ලාභී කමකට අපි අපි ගැන අවබෝධයක් ඇති කරගන්න යුතුයි. ඒ ඇති කර ගැනීමත් මට හිතන්නේ ගුරුවරයෙක් කියන්නේ අපි ලොඩක් ගොඩක් ඉතිරියට ඉන්නේ දැන් සන්නේ ප්‍රතිමාත සල්සල් බොහොම පින් හොඳයි මම පියා මහත්මයාට යමු නම් පියා බණ්ඩාර මහත්මයා දරුවන් තමයි අද අපි දෙවන සැනේ පියවන්ද බොහොම සන්තෝෂයි මම හිතන්නේ අද ප්‍රථම වතාවට සාකච්ඡාවේදී උතුමාගේ හදාහෙන් ලැබුණේ හරිම සන්තෝෂයි මේ දේටත් ඔය විදිහටම අපිට ඉගෙන ගන්න බොහෝ වැදගත් කරුණු සම්මුතු කරේ හොඳයි මම ගෞරවයෙන් සේන මහත්මයාට වෙන හොඳයි ආත්මය වගේ උගත් කොටන් පොදු කරන බැච් එකකට තෙරුවන් සරණයි. මම හිතනවා එතන සත්‍ය තුමාට ගොමෙලා ගන්න කාරණාවක් අපිට තියෙයි, තමන් තමාටම ගුරුත්වයක් ඇති කර ගන්නවා කියන කාරණාවත්. හොඳයි, මම කැමතියි යමින් ඊට පෙර චන්ද්‍ර මහත්මයාට, ඉන්පසු මම කැමතියි අවශ්‍ය ලන්තේ සම්බන්ධ ශාන්ති මහත්මිය ඉදිරිපත් වෙන්න. චන්ද්‍ර මහත්මයා එහෙනම් සම්මන්ත්‍රණ සම්බන්ධව මාත්‍ය ශාන්ති මාත්‍ය ඒ දෙන්නේ තිරවසනේ ශාන්ති මහතේ බොහොම පිං. හොඳයි. රසික සම්පත් ස්කයිප් එකේ සම්බන්ධයෙන් කරුණාකර සම්බන්ධයෙන් පුළුවන්. රසික සම්පත් ස්කයිප් එකේ සම්බන්ධයෙන් කරුණාකර කතා කරන්න පුළුවන්. තිරවස නැයි. ආ නෑ කමක් නෑ බොහොම පිළි මම අර කතා කරන ඉන්න කතා කරේ බොහොම පිං බොහොම හොඳයි පොඩි ලුබෝගේ සද්දිකුත් තවුනා ඒක තමයි සවන් දීගෙන ඉන්න බොහොම හොඳයි තේරුම් ගන්නයි ගෞරව බොහොම ගෞරවයෙන් පිළිගන්නවා සාකච්ඡාවට හොඳයි මේ කමල් මහත්මයා ඒක තමයි හොඳයි ඒක තමයි ඒ විදිහට අපිට ගර්මිස් මේක අනිත් වෙලාවට සුර කනට වැටෙන එකක් දුක දෙයක් නේ හොඳයි එහෙම අහගෙන ඉන්න එකත් වටිනවා හොඳයි මේ කමල් මහත්මයා කමල් මහත්මයා එන්නේ මේ ලාස්ට් මයික් එක මියුට් කරගන්න හොඳයි මම එහෙනම් ඊටම ගෞරවණීය යොමු වෙනනම් රොෂාන් මහත්මයාට ඉන්න අනුතරව මම හිතන්නේ මම සත්‍යීත් මාත් තමයි යොමු වෙන්න තියෙන්නේ සර්වසන් වගේ පුඩා කරකියු වචන. ආ ඉස්සුවට කියන හොඳයි, තෙරුවන් සරණයි සමත. ඔබත් අනිවාර්යයෙන්ම ඔබතුමා මතක් කරා වගේ ශ්‍රී ලංකාවේ පොසොන් දවසේ සමරන දවසේ, ඉතින් පොසොන් දවසේ අපිට ලැබුණා මුළු ලංකාවටම තථාගත ධර්මයේ ගෙනාපු ප්‍රථම ගුරුවරයා. ඉතින් ඒ දවස් යොදාගෙන අද දවසේදී අපිට නැවත ගුරුවරයෙක් ගැන කතා කරලා නැවතත් බුද්ධාගම අපේ ලෝකයට මේ දෙන්නා ගන්න දවස බවට අද පත් කරගත්තොත් වඩා ඒ තමයි පරමාර්ථය. හොඳයි, ඉතින් මම කැමති තවත් කල්යාණ මිත්‍රයින්ට ස්වාමිනාරි කීපයක් විවෘත කරන්න සත්‍යතුමාට යොමු වෙන පෙර කාට හරි තියෙනවද දැන් මම නම් නොකිය ඉන්න මේ කලින් කතා කරපු කෙනෙක් වුණත් කමක් නැහැ, ඕන කෙනෙකුට අදහස් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. සත්‍යතුමාට යොමු වෙනවා ඊට පස්සේ අවසාන කොටසට. තෙරුවන් සරණයි. ජයන්ත මහත්තයා, ડોક્ટર මාදව, චිත්‍ර මහත්මිය ඕන කෙනෙක් හොඳ ඉදිරිපත් වෙන්න. සම්මා සම්බුද්දනේ ડોક્ટર මාද බොහොම පින් සමාන සත්‍යතුමාන්ට යොමු වෙන ඉස්සෙල්ලා මම හිතනවා ශිෂ්‍ය චන්ද්‍රයන්ට යොමු වෙලා ඔබ දෙතුන් බොහොම කාලෙකින් සම්බන්ධුනේ එතුමේ ගෞරවයක් ඇතුළේම එතුමේ යොමු වෙනවා එතුමේ යොමු වෙලා ඉන්නන්තෝ සත්‍යතුමාට ගෞරවයෙන් ආරාධන කරනවා සාකච්ඡා නිම කරන්න යොමු වෙන්න කියලා සර්වන් සම්මා ශිෂ්‍ය චන්ද්‍රයන් ආයතන හයක එන එක සම්මත කරලා නැහැ. තේරුවන් සරණයි. මම එහෙමනම් ඉතාමත්ම ගෞරවයෙන් සත්‍යත්වයට වෙනවා. සත්‍යත්වයන් මේ මතුවෙච්ච කාරණා ඔස්සේ ප්‍රශ්න කීපයකුත් පොඩි පොඩි තිබුණා. සත්‍යත්වයට පුළුවන් නම් මතක නම් ඒවටත් කිසියම් අදහස ප්‍රකාශ කරන්න ඉන්නතුරු සාකච්ඡා කරන්න මා ගන්න පුළුවන්. තේරුවන් සරණයි. මම මේ බුද්ධ සම්මතයන්ගේ නිඥානයයි මයිදෙන් පුසමල වචන ඒ වගේ දාස්ති කරන්නේ සදාත්‍යාපිය මුල්ලනේ කියන්නේ තමන්ට සිද්ධ ලක්ෂණ කියන විදිහ තමන් තමාරු අවිස්සනවා ප්‍රමෝක් කරනවා තමන් කිංගුවේ නැති කරනවා මුළුමට මිටිපසාරක් දෙනවා විදෙම කියලා තමයි මුළුජායි එමකෙනෙක් වෙන්නේ වෙනවා ඉලාදී මාර්ගයේ පවතින වෙනතු අපි කවුරුත් මේ මාර්ගයට යමු ධර්ම මාර්ගයේ දානෝ හැම කල්යාණ මිත්‍රයන්ටම හැම කල්යාණ මිත්‍රයන්ටම උස්මන දෙකරන් දෙපාර කවුරු කිව්වා කිය අපි මේ දැන් උස්ම ගන්න අතරේ මේ සංස්කෘතියේ එක්කෙනෙක් අන්තිම උස්ම පිටකෙරෙනවා කියලා ඉස්සම ඉස්සෙදී කවුරු වටිනවා මේ කතාවෙන් අපි හැම උස්මක් ගන්න වාරයක් පාසා ලෝකේ කවුරු හරි කෙනෙක් අවසාන උස්ම පිටකෙරෙනවා සාදු දෙවන් සර්ණයි හැම දිනාටම දෙවන් සර්ණයි දෙවන් සර්ණයි